ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගැන අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, ටයිස්ට සිල්වා මහත්මා, චමිල නෝනා, ආදරණීය දරුවන් දෙපළ ඇතුළු මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන අද මේ විහාරස්ථානයේහි ඉතාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. මීට වසර 7කට කලින් මිය ගිය ආදරණීය පියාණන් වහන්සේ බින්දු හේවා කරුණාතුංග ආදරණීය පියතුමා සේපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන කෘතවේදී පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළා මේ පින්නතුන් ඉමහා ශ්‍රද්ධාවෙන් බොහොම වණෑකමින් පරිත්‍යාගශීලීත්වයෙන් මේ පින්කම සිදු කරන බව. පින්නතුනි, අපි කල්පනා කරලා බලන්න වටිනවා ඇයි අපි මෙවැනි පින්කම් සිදු කරන්න ඕනේ කියලා. අපට මේ ලෝකේ උදව්පකාර කළ අය අතුරින් ප්‍රධාන දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා දෙන්න. ඉතින් බුදුහාඳුර දේශනා කළා යම් තාක් ලෝකේ හොඳ දේවල් තියෙනවා නම්, යහපත් දේවල් තියෙනවා නම්, ඒ හැම දෙයකම පදනම කළගුණ සැලකීම කියලා. All the good qualities that we practice depend on gratitude. කේවලාහෙ සහ භික්ඛවේ සම්පුරුස භූමී යදිදං කතඤ්ඤෝතා කතවේදී කියලා. යම් තාක් ලෝකේ හොඳ යහපත් දේවල් තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළගුණ සැලකීම කියලා. ඉතින් සාමාන්‍ය ලෝකේ ගත්තොතින් අපේ කළගුණ සලකන අතුරින් ප්‍රධාන දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා දෙන්න. ඉතින් අපි ගැන යම් කිසි කෙනෙක් ධර්මය දන්න කෙනෙක් බලනකොට අපි සත්පුරුසයද කියලා බලන ප්‍රධාන ලක්ෂණයක් තමයි අපේ අම්මට තාත්තට කොහොමද සලකන්නේ කියන කාරණේ. අන්නේ අම්මට තාත්තට සැලකීම එකතකින් ලෝක සම්මත විදියට ලෝකයේ තුල ප්‍රශංසාවට පත්වෙන හේතුවක්. යම් කිසි කෙනෙක් එහෙම නොකරනවා නම් ඒක නා සමාජයේදී අප්‍රසාදයට පත්වෙනවා. පින්තුන් අහලා ඇති බුදුහාමුදුරෙන් කාලේ සමහර අවස්ථාවලදී දරුවන් දෙමව්පියන්ට නොසලකපු අවස්ථාවලදී බුදුහාමුදුරේ දරුවන් ගෙන්නෙව්වා. දරුවන් ගෙන්නවල දරුවන්ට අවවාද දීපු අවස්ථා තියෙනවා දෙමව්පියන්ට සලකන්න කියලා. ඒකට හේතුව තමයි ඒ සමාජ සම්මත ජීවිතයේදී යහපත් පුරවැසියන් වන්නට දෙමව්පියන්ට සැලකීම වැදගත් වෙනවා. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අවස්ථාවලදී අබුද්ධෝත්පාද කාලවල ලෝකේ මිනිස්සු වෙනත් පින්කම් නොකලත් සුගතිගාමි වෙන්න කරන ප්‍රධාන පින්කම කියලා තමන්ගේ අම්මට තාත්තට සැලකීම. ඉතින් ඒ තරම්ම පිනක් වෙනවා තමන්ගේ නිවසේ ඉඳගෙන අම්මට තාත්තට සැලකීම. තමන්ට ඒ දෙමව්පියන් පින් කුඹුරක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. ආහුනේය පාහුනේය ගුණයන්ගෙන් දෙමව්පියන් පුදල තියෙන නිසායි. ඉතින් අන්නේ දෙමව්පියන් ජීවත් වෙන කාලෙ විතරක් නෙවෙයි බෞද්ධයන් වන අපේ ඒ අම්මා තාත්තා මිය ගියාට පස්සෙත් අම්මට තාත්තට පින් අනුමෝදන් කරනවා කලින් කල සිහිපත් කරලා. ජීවත් වෙනවා නම් ඒ ඇත්තන්ට ආහාර පාන ආදියෙන් ඇඳුම් පැනඳුම් වලින් අපි උපරිම ලෙස අම්මට තාත්තට සලකන්නට ඕන. එයා මිය ගියාට පස්සේ කලින් කලට එයාගේ ගුණ සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මියගේ දෙමව්පියන් වෙනුවෙන් පින්කමක් කරද්දී ඒ දෙමව්පියන්ගේ ළඟ තියෙච්ච ගුණාංග හොඳට සිහිපත් කරගන්නටය කියලා. අදාසිමේ, අකාසිමේ, ඥාති මිත්තා සකාචමේ, පේතානන් දක්ඛිනන් දජ්ජා පුබ්බේකත මනුස්සරන් කියලා දේශනා කළා. ඒ අමතහත දෙන ජීවත් වෙලින කාලයේ මට මේ වගේ සැලකුවා, මේ වගේ උදව්පකාර කළා, ඒ අමතහතගේ මේ වගේ ගුණ සමුදායක් තිබ්බ කියලා ඒ ගුණ සිහිපත් කරලා දක්ෂිණාවන් පවත්වන්නටය කියලා. අනිත් කාරණේ තමයි ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාගේ ගුණත් අපි සිහිපත් කරනවා. ස්වාමීන් වහන්සේලා ගැන සිහිපත් කරද්දී කාරණා දෙකක් අපි සිහිපත් කරනවා. එකක් තමයි ඒ ස්වාමීන් වහන්සේලා ළඟ තියෙන සීලාදී ගුණයන් ගැන කල්පනා කරනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ gedarin සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තමන්ගේ සම්පූර්ණ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය සඳහා කැප කරන කෙනෙක්. අනිත් පැත්තෙන් මේ සම්බුද්ධ ශාසනය බොහෝ කලක් ඉදිරියට ගෙන යන්නට සාසන චිරස්ථිතිය සඳහා සම්පූර්ණ ජීවිතය කැප කරපු අය. ඔබ දන්නවා ගිහි කෙනෙක් ගිහි ගෙදරින් ඉක්මෙල පැවිදි වෙනකොට තමන්ට තියෙන දේපළ ටිකෙන් අයින් වෙනවා. තමන්ගේ අම්මා තාත්තගෙන් නිදහස් වෙනවා. තමන්ගේ ගිහි ගෙදර තිබිච්ච ඇඳුම් ටිකෙන්නුත් අයින් වෙනවා. තමන්ට තිබිච්ච කොණ්ඩෙත් අයින් කරනවා. තමන්ට ගිහි ගෙදර තිබුණු නම්ගම් ඒවත් අයින් කරනවා. මේ හැමදේම අත්හරින එක පින්නතුනේ ලේසි දෙයක් නෙවෙයි. මේක ලොකු පරිත්‍යාගයෙන් කරන දෙයක්. අන්නේ කරපු පරිත්‍යාගය ගැන අපි සිහිපත් කරන්නට ඕන. මේ ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි අපි මේ දානේ පූජා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වැඩ සිටියේ සැරියුත් හාමුදුරුවෝ, මුගලං හාමුදුරෝ, මහාකාශ්‍යප හාමුදුරෝ, අනුරුද්ධ හාමුදුරෝ ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා සිහිපත් කරලයි උන්වහන්සේලාගේ ගුණයට කරන ගුණ පූජාවක් විදියටත්, උන්වහන්සේලාගේ ඒ උතුම් සේවයට කරන කෘතවේදීත්වයක් විදියටත් තමයි අපි මේ විදියට පින්දහම් සිදු කරන්නේ. අන්නේම කරනකොට බුදුහාමුදුරෝ දේශනා කළා අනුත්තරම් පුඤ්ඤක්යත්තං ලෝකස්සය කියලා. ලෝකයාගේ අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රයේ විදියට මේ ශාසන විශේෂෙහි යමක් පරිත්‍යාග කරනවා නම් ඒක සැබෑ පරිත්‍යාගයක්. ඒක රත්තරන් කරඬුවක දාපු මණිකක් වගේ ඒ පුණ්‍ය නිධානය තමන්ට සසර බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවායි කියලා. ඉතින් එවැනි පින්කමක් තමයි ඔබ මේ සිද්ධ කරන්නේ. ඒ ගැන හුඟක් සතුටු වෙන්න. ඉතින් ඔබ මේ පින්කම කරන වගේම තමන්ගේ ආදරණීය දරුවන් මේ පින්කමට සහභාගී කරගන්නවා. ඒ වගේම තමන්ගේ ඥාති මිත්‍රාදීන් හුඟ දෙනේ මේ පින්කමේ කොටස් කරුවන් බවට පත් කරගන්නවා. මේකත් ඉතාම වැදගත්. අපේ දරුවන්ට මේක ලොකු ආදර්ශයක්. දරුවෝ හොඳට බලාගෙන ඉන්නවා අම්මා තාත්තා කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ දරුවන්ගේ හිතේ ලොකු දෙයක් තැම්පත් වෙනවා. ඒ අම්මා තාත්තා තමන්ගේ ආචිල සීල වෙනුවෙන් මේ වගේ පින් දහම් කරනවා. ඉතින් අපිත් අම්මට තාත්තට හොඳට සලකන්නට ඕන, මේ වගේ දෙයක් කරන්න ඕන කියන හැඟීමක් ඒ දරුවන්ගේ හිතේ තැම්පත් වෙනවා. අනිත් කාරණේ පින්කම්න සහභාගී වෙන හැම දිනාටමත් තමන්ගේම දෑතින් ඔබේම නිවසේක රූපින් කමක් විදියට ඔබ හැම දිනාටම මේ ගැන හිතලා තමන්ගේ හිතේ කුසලයේ දිනු කරගන්නට පුළුවන්. අනිත් කාරණය තමන් නමින් මියගේ යම් තාක් ඥාතින් ඉන්නවනම් මෙතන බොහෝ දෙනෙක් ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා මිය ගිහිපු අය ඉන්නවා. තමන්ගේ දරුවෝ මිය ගිහිපු අය ඉන්නවා. ඉතින් ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට මේක හොඳ අවස්ථාවක් විදියට ඔබ සලකන්නට. බුදුහාමුදුරු දේශනා කරනවා දානයක් පූජා කරද්දී කාරණා කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕන කියලා. එකක් තමයි සක්කච්ඡන් දානං දේති. ඒ පූජා කරන දේ මනාව සකස් කරලා දෙන්නට ඕන. චිත්තිකත්වා දේති. යමක් දෙනකොට ඒ ගන්න කෙනා කෙරෙහි ගෞරවයෙන් ඒක දෙන්නට ඕන. සහත්තන් දානං දේති. තමන්ගේ දෑතින් මේක දෙන්නට ඕන. අනපවිද්දන් දේති. තමන් දෙන දන් නිතර නිතර දෙන්නට ඕන. ඒ වගේම ආගමන දිට්ඨිකෝ දේති. කර්මඵල අදහාගෙන දෙන්නට ඕන. වේලාම සූත්‍රයේ බුදුහාරු මේ කරුණ දක්වලා තියෙනවා. සක්කච්ඡන් දානං දේති. මනාව සකස් කළ දන් දෙන්නට ඕන. චිත්තිකත්වා දේති. දෙන දේ ගෞරවයෙන් දෙන්නට ඕන. අත් දෙකෙන් බොහොම ගෞරවයෙන් අපි දෙන්නේ. සහත්තන් දේති. තමන්ගේ දෑතින් මේක දෙනවා. ඒ විතරක් නෙවෙයි අනපවිද්දන් දේති. කාලාන්තරයකට වරක් නෙවෙයි විටින් විට තමන්ට ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම මේ දානය පුරුදු කරනවා. ආගමන දිට්ඨිකෝ දේති. මෙවැනි පින්කම් තුළින් තමන්ට කුසල ඵලයක් ලැබෙනවා කියන ඒ විශ්වාසනීයත්වයෙන් දන් දෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ කරුණාවලින් යුක්ත යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒ තැනැත්තාට මේ ජීවිතයේදීත් සසර ජීවිතයේදීත් භවභෝග සම්පත් ලැබෙනවා කියලා. භවභෝග සම්පත් ලැබෙන විතරක් නෙවෙයි තමන්ට ලැබෙන සම්පත් පරිහරණය කරන්න තමන්ට කැමැත්තක් ඇති වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවෝ ඥාතීන් සේවකයන් තමන් ඇසුරු කරන පිරිසක් ඉන්නවා නම් අන්න ඒ අය තමන් කියන වචනේ පිළිගන්න තමන්ගේ වචනයට අවනත වෙන පිරිසක් වෙනවාය කියලා. ඒ විතරක් නෙවෙයි මෙවැනි ලක්ෂණ වලින් යම්කිසි කෙනෙක් දන් දීම කුරුදු කරනවා නම් එතනකට සසරේදී බුදුහාඳුර කෙනෙක්ගේ ධර්මයක් අහන්න අවස්ථාව ලැබුණොත් බොහොම ඕනෑකමින් ඒ ධර්මයේ තියෙන ගැඹුරම හරය ඉතාම ඕනෑකමින් ශ්‍රවණය කරනවා, ඒ අහන ධර්මය පිළිපදිනවා කියලා. ඉතින් බලන්න ඔබ දැකලා ඇති සමහරට සමහර අය දන් දෙනා ඉන්නවා. නමුත් ඒගොල්ලන් ධර්මයට නැඹුරු වෙන්නේ නැහැ. සීල භාවනාවල යෙදෙන්නේ නැහැ. සමති දර්ශනා භාවනා කරන්නේ නැහැ. ඇතැමිට භවෝග සම්පත් හොඟා තියෙනවා. ඒ අය සසරේදී භවෝග සම්පත් දීලා තියෙනවා. දුන්නට මේ ලක්ෂණ පහෙම දීලා නැහැ. දැන් මෙතන ඉන්න ඔබ හැම දෙනාම වගේ බණදා මහණය. බණදාම් ප්‍රගුණ කරන අය. ඇතැමිට ඔබ ඒක දන්නේ නැති වුණත් අද ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ සසරේදී මෙන්න මේ ලක්ෂණ පහෙම දන් දීපු නිසායි මේ දහමට නැඹුරු වෙනටත් ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඔබ හොඟා සතුටටපත් වෙන්න. ඉතින් මේ සම්බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වැඩ සිටින අවස්ථාවක් කියලා කියන්නේ හරියට අපි මේ සංසාරේ නැමැති කාන්තාරය යන ගමනකදී ඔබ දන්නවා කාන්තාර මැද බොහොම ශාස්ත්‍රීය භූමි තියෙනවා. ඒවට අපි කියනවා ക്ഷേම භූමි කියලා. ඉතාම දුෂ්කර මාර්ගය යන අතරේදී මඟ තැන්තැන්වල ඉතාම ලස්සන වතුර තියෙන ගස්කොළන් තියෙන නගර තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ සසර එන ගමනේදී මේ සම්බුද්ධ ශාසනයක් මුණගැහිච්ච අවස්ථාව කියලා කියන්නේ අර සංසාරික භූමියක් ලැබුණා වගේ. ඉතින් අපි හැමදෙනාම බොහොම වාසනාවන්තයි. අන්න ඒ බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවකදී අපිට කරන්න තියෙන උතුම්ම පින්කම් තමයි අපි මේ කරන්නේ. බුදුහාමුදුරු වෙනින් සම්බුද්ධ පූජාව පැවැත්තුවා. මේ ලෝකයේ පුද්ගලිකව කෙනෙක් වෙනුවෙන් කරන ඉහළම පූජාව තමයි බුදුහාමුදුරු වෙනින් කරන පූජාව. ඉතින් බුදුහාඳුර පිරිනම් පෑවත් අපි බුදුහාඳුර වෙනු යමක් පූජා කරනකොට උන්වහන්සේ ජීවමාන වැඩ සිටිනවා කියන හැඟීමෙන් තමයි දානය පූජා කරන්නේ. දානය බෙදන කොටත් එහෙමයි. බුදුහාඳුර මේක පිළිගන්නවා කියන හැඟීමෙන්ම අපි පූජා කරනවා. දැන් ඔබ දැකලා තියෙන සමහර බුද්ධ පූජා පූජා කරනකොට ඒ වළඳන්න පුළුවන් ප්‍රමාණයටම පූජා කරනවා. ඒ විතරක් නෙවෙයි හැඳ හිටන් තියනවා එතනින්. වතුර එක හිටන් හොඳට තියනවා. හැඳක් තියන්නේ බුදුරජාන් වහන්සේගේ පැත්තට හරවල තියන්නේ. හැඳ විතරක් නෙවෙයි ලේන්සුව නැප්කින් එක ඒ සියල්ලක් මේකයි සමහරක් තම් බුද්ධ පූජාව තියන්නේ. ඉතින් එහෙම කර තරමට ඒක ආනිසංශය වැඩි වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේක සිදකලේ. ඉතින් බුදුහාමුදුර වෙනුවෙන් උන්වහන්සේ ජීවමාන වැඩ සිටිනවා කියන හැඟීමෙන්ම අපි මෙවැනි පින්කම් කරන තරමට අපට ආනිසංශය වැඩි වෙනවා. ඉතින් අනිත් අතෙන් අපට දැම්මිට සාංසාරික වශයෙන් අපි අතීතයේ කරපු අකුසල කර්ම විපාක අපට එන්න තියෙනවා නම් මෙවැනි ඊටාම ශක්තිමත් පින්දහම් කරනකොට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මෙවැනි පින්කම් කරනකොට අර අතීත කර්ම විදියට එන්න තියෙන අකුසල කර්ම විපාක උගාක් අපට යටපත් වෙනවා. ඉතින් පින්නොතින අපි මේ ලස්සන ජීවිත ගත කරන්න නිකන් නෙවෙයි. අපි උගා පින්දහම් කළා. ඔබට මේ පින්වන්ත දරුවෝ ලැබිලා තියෙන නිකන් නෙවෙයි. සමහර අය ඉන්නවා ඇතැමිට දරුවෙක් නැහැ. ඇතැමිට දරුවෝ ලැබුණත් ඇතැමිට ආබාධිතයි. ඇතැමිට ඇස් දෙක පේන්නේ නැහැ. කන් දෙක ඇහෙන්නේ නැහැ. මන්ද බුද්ධිකයි. ඉතින් ඔබේ මේ දරුවන්ගෙම පේන ඔබ කොච්චර පින්වන්තද කියලා. ඔබ නිකන් නෙවෙයි සසරේදී අනිත් දරුවන්ට උදව් කරලා තියෙනවා. අනිත් දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙලා තියෙනවා. ඉතින් ඒ ලොකු පින්කම් වල අනිසංස වේදියට තමයි ඔබට මේ ලැබිලා තියෙන්නේ. මේ නිකන් නෙවෙයි. ඉතින් ඒව අපි ලැබුණත් ඇතැමිට අපේ කුමන කර්ම ශක්තියෙන් තියෙද්දානේ අපි අකාලේ මිය යන්න. ඉතින් මේ වගේ ශක්තිමත් කුසල කරනකොට ඒ දරුවන් සහභාගී කරනකොට ඒ දරුවන්ටත් මේක ආශිර්වාදයක්. දරුවන්ට හොඳට ඉගෙන කියා ගන්න ලැබෙනවා, නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා. ඔබ හරියට බුදුහරෙන් කාලේ එක ළමෙක් හිටියා, අවුරුදු 7න් මිය යන්න හිටියා. ඒ අවුරුදු 7න් මිය යන හිටි ළමයා ගැන බුදුහරව කලින්ම දැකලා ඒ දරුවාට දවස් 7ක් පිරිත් කිව්වා ස්වාමීන් වහන්සේලා වැඩමවලා. ඊට පස්සේ දරුවන් ඉල්ලවා ස්වාමින් වහන්සේලාට හොඳට පසන පිහිටවල වැඳෙව්වා. අර දවස් 7න් මියන් හිටිය ළමයා අවුරුදු 120ක් ජීවත් වුණා. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි අපට ඇතැමිට ලොකු අනතුරු තියෙන්න පුළුවන්. මේ වගේ කරන පින්කම් වලින් තමයි අපි හුඟක් වැළකීලා ඉන්නේ. ඔබත් දන්න ඔබේ ජීවිතේ අවුරුදු 40ක් 50ක් වෙනවා ඇති. ඉතින් මේ කාලේ ඔබත් එක්ක එකට ඉගෙනගත්තු යහළුවෝ කී දෙනෙක් නොයෙක් ලෙඩ දුක් වලට පත් වෙන්නේ නැති නේද? මේ යන්නේ නැතිනේ. ඉතින් ඒ හැම දිනාගේම අතරේ ඔබ මෙතෙක් කල ජීවත් වෙන්නේ මේ කොහොමද? ඔබට හේතු ඇතැමිට ඔබේ උත්සාහය මහන්සි නිසා කියලා. ඒකත් හේතු වෙනවා. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයකට අපේ පිටුපස්සේ තියෙන මේ ලොකු ශක්තිය තමයි අපි කරන මේ දාන ආදී පින් දහම ආනිසංස. ඉතින් ඒ ගැන හුඟක් සතුටටපත් වෙන්න. ඒ පින්කම් ඔබට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාලයේම නිරෝගීව දිගාසිරි සම්පත් ලැබලා ආර්ථිකෙන් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට අපට මේ පින්කම් ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඉතින් ඒ ගැන හිතලා ඔබ හුඟක් සතුටටපත් වන්න. මේත වසර 7කට කලින් මිය ගිය ආදරණීය පියතුමා ඒ බින්දු හේවා කරුණාතුංග පියතුමාට පුණ්‍යානුමෝදනා පිණිසත් ඒ වගේම මල්ලිකා රාජපක්ෂ ආදරණීය මෞතුමිය ඇතුළු ඒ මිය ගිය ඥාතින පුණ්‍යානුමෝදනා පිණිසයි ඔබ මේ පින්කම් සිදු කරන්නේ. ඒ නිසා ඒ ආදරණීය දෙමව්පියන් ඇතුළු මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දෙනාගේමත් සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා මේ පින හේතු වේවා. මේ පිනෙන් සුවපත් විය හැකි යම් තාක් සත්වයන් අවීචියේ පටන් බවාග්‍රිය දක්වා යම් තාකෙත් නම් ඒ සියලුම දෙනාටත් මේ පින සුගති සම්පත් පිණිසත් නිර්වාණ අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ හැටියට පාලි පාඨය කියලා දානය සනසතු කළ පූජා කරමු. මේ හැටියට වාක්‍ය කියන්න. ඉමං බික්ඛං සපරේක්ඛාරං බික්ඛෝ සංගස්ස දේම. ඉමං බික්ඛං සපරේක්ඛාරං බික්ඛෝ සංගස්ස දේම. ඉමං බික්ඛං සපරේක්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. එමියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න පෙන්වඩලා එනිසා මේ පින්තුන් වගේම සහභාගී වෙච්ච හැම දෙනෙක්මත් කල්පනා කරන ඔබ නමින් මිය ගිය ඥාතීන් හැම දෙනාම සිහිපත් කරෝ මේ අවස්ථාවේදී. විශේෂයෙන් ඒ බින්දු හේවා පියතුමා, ඒ වගේම මල්ලිකා රාජපක්ෂ මෞතුමිය ඇතුළු ඔබ නමින් මියගේ යම් තාක් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් ඒ හැම දෙනෙක්ම මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු පැන් වඩන්න. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවහ හෝරා පරිපූරෙන්ති සාගරං. ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති. ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති. ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු. රැස් කරගත් මේ සියලු පින් අපි දෙවියන්ට අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණය ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් මේ පින්වන්ත දරුවන් හැම දෙනාටම හොඳට ඉගෙන කියාගෙන ලෝකයට සේවය කරන්නට ශක්තිය ධෛර්ය නිරෝගී භාවය පිණිස දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වාගෙන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්වතුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද දින සිදකරන්න බලාපොරොත්තු වන දානමය පින්කම බලාපොරොත්තු වුණටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව මේ අවස්ථාවේදී සිදු කරගන්න ලැබුණා කියලා මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් මොණිමන් සෝවියා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් මේ වෙලාවේ අපි තාම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව තුල්ලෝකාග්‍ර භාග්‍යවත් සම්මා